Namo tas bhagavato arahato sama sambuddhas. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාවෙන් අත්හරින්නේ කොහොමද කියන කාරණාව. මෙච්චර කාලයක් අපි අනන්ත අප්‍රමාණ අත්හැරීම් පිළිබඳව සාකච්ඡා කර තිබුණත් ඒ හැම කාරණාවක්ම භෞතිකව අත්හැරීම, ස්පර්ශය තුළින් අත්හැරීම, ධර්මානුකූලව දැකලා අත්හැරීම, යථාර්ථය තේරුම් අරගෙන අත්හැරීම කියන මේ බාහිරව අත්හැරින එක තමයි අනන්ත අපි සාකච්ඡා කළේ. අද අපිට විශේෂ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. කොහොමද මේ බාහිර ලෝකයේ තියෙන දේවල් චිත්තානුපස්සනාවෙන් අත්හරින්නේ? චිත්තානුපස්සනාවෙන් අත්හරින ධර්මතාවය කුමක්ද කියන කාරණාව පිළිබඳව අද අපට විශේෂයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍යතාවය ඇති වෙලා. කොහොමද මේ චිත්තානුපස්සනාව මේ අත්හැරීමට සම්බන්ධ වෙන්නේ කියලා බැලුවාම, දැන් සත්වෙක් මේ ලෝකේ යමක් අල්ලා ගන්නවා නම් ඒ අල්ලාගන්නේ එක්කෝ භෞතිකව අල්ලා ගන්නවා, එහෙම නැත්නම් මානසිකව අල්ලා ගන්නවා. හැබැයි මේ චිත්තානුපස්සනාව කියන සතර සටිපට්ඨානයේ අවසාන අදියරෙන් අපි කොහොමද මේ ලෝකේ අත්හරින්නේ කියලා බැලුවාම, මම මගේ කරගත්තායින් පස්සේ තමයි මේ අත්හැරීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. කුමන භාණ්ඩයක්, කුමන වස්තුවක්, කුමන රූපයක්, කුමන ශබ්දයක්, කුමන ගන්ධයක්, කුමන ස්පර්ශයක් මගේ මම කරගන්නවද, අන්න එතනින් පස්සේ තමයි මේ අත්හැරීමේ අවශ්‍යතාවය ඒ පුද්ගලයාට සත්වයාට අවශ්‍ය වෙන්නේ. මගේ කරගන්න නැති තාක්කල්, ඒ අයිතිය තමන් නොගන්න තාක්කල්, ඒකින කෙනාට ඒකින අත්හැරීමේ අවශ්‍යතාවයේ ධර්මතාවයේ දැනගැනීමේ උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එනං ඇසෙන් දකින දේ ඇසෙන් අල්ලා ගත්තාම ඒ ඇසෙන් අල්ලා ගත්ත දේ අත්තරින්න අත්තරීමේ ධර්මතාවය අවශ්‍යයි. ඇසෙන දේ කණෙන් අල්ලා ගත්තාම ඒ කණෙන් අල්ලා ගත්ත දේ අත්තරින්න අත්තරීමේ ධර්මතාවය අවශ්‍යයි. සුවඳෙන් ගඳෙන් අල්ලා ගත්තාම ඒ නාසයෙන් අල්ලා ගත්ත දේ අත්තරින්න අත්තරීමේ ධර්මතාවය අවශ්‍යයි. රසෙන් අල්ලා ගත්තාම ඒ රසෙන් අල්ලා ගත්ත දේ අත්තරින්න අත්තරීමේ ධර්මතාවය අවශ්‍යයි. සෙනෙහසෙන් ආදරෙන් ස්පර්ශයෙන් යමක් අල්ලා ගත්තාම ඒ සෙනෙහසෙන් ආදරෙන් ස්පර්ශයෙන් අල්ලා ගත්ත දේ අත්තරින්න අත්තරීමේ ධර්මතාවය අවශ්‍යයි. චෛතසික වලින්, සිතිවිලි වලින්, අදහස් වලින්, කරුණු කාරණා වලින් අපි අල්ලා ගන්නවා. මේක තේරෙනවා, මේක වැටහෙනවා, අසවලා මේම කළාය, අසවලා මේක දුන්නාය, මම මේ දේ අසවලාට කිය යුතුය. මේ විදිහට සිතිවිලි වලින් අල්ලා ගන්න හැම කාරණාවක්ම අත්තරින්න අත්තරීමේ ධර්මතාවය අපට අවශ්‍යයි. එහෙනම් මොකද මේ චිත්තානුපස්සනාවෙන් අත්තරින්නේ කියලා බැලුවාම, අපි මේ බාහිර ලෝකේ ඇස කන දිව නාසය සමසිතෙන් අල්ලා ගන්න දේ අත්තරින් නැතුව අත්තරින ක්‍රමවේදය සිතට අනුව පස්සනා කරනවා, නැවත නැවත දකිනවා, දැකපු දෙයම නැවත දකිනවා, ඒ දැකපු දෙය නිවැරදිව වෙනස් නොවි නැවත දකිනවා. මේක තමයි චිතට අනුව දකින චිත්තානුපස්සනාව. එනම මේ චිත්තානුපස්සනාවට අනුව අපි කොහොමද මේ බාහිර දේ මානසික දේ අත්හරින්නේ කියලා දැක්කාම අපි අයිතිය ගත්තොත් නේ අත්හරින්නේ. අයිතියක් කිව්වොත් නේද අපට අත්හැරීමේ ධර්මතාවය අවශ්‍ය වෙන්නේ. එනම මේ සිතට අනුව අපි දකිනවා ක්‍රමවේදය වෙනස් කරලා. ඇසට පේනවා, ඇස දකිනවා, ඒකේ අයිතිය ඇසට අයිතිය. දැන් අපි අල්ලගෙනද නැහැ, ඒක ඇසේ ප්‍රශ්නයක්. එහෙනම් ඇසේ අයිතිය ඇසට දුන්නාම ඇසෙන් දකින දේ අල්ලගත්ත දේ අත්තරින්න අවශ්‍ය නැහැ. ඇයි අපි ඇසෙන් දැක්කා යමක්, ඇසට පෙනුණා යමක්, නමුත් ඒක මට පෙනුන්නේ නැහැ, මම දැක්කේ නැහැ. මෙන්න මේ මානසිකත්වය ඇදුවට පස්සේ අර දැකපු දේ, පෙනිච්ච දේ අයිතිය ඇසට ගියාම ඒ ඇසට අදාළ දේ අපට අත්තරින්න උවමනාවක් නැහැ. එහෙනම් ඇසෙන දේවල් මට ඇසුනොත්නේ මං අල්ලගන්නේ, මම හාගත්තොත්නේ මං අල්ලගන්නේ. එහෙනම් ඇහිච්ච දේ, ඇසෙන දේ කනටයි ඒ අයිතිය තියෙන්නේ. කනේ අයිතිය මට හදාලා නැහැ කියන මානසිකත්වයෙන් හිටියාම දැන් කනට ඇහිච්ච දේ මට අයිති නැත්නම් මම මොනවද අත්තරින්න තියෙන්නේ? මට අත්තරින්න දෙයක් නැහනේ. දැනෙන ගන්ධය සුවඳ වෙන්න පුළුවන්, ගඳ වෙන්න පුළුවන්. හැබැයි ඒක නාසයට නම් ඒ අයිතිය තියෙන්නේ. නාසයේ සතුව නම් ඒ අයිතිය පවතින්නේ. මට අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහනේ. අසවලා ගඳයි, අසවලා සුවඳයි කියලා මට කියන්න විදියක් නැහැ. හේතුව ඒකේ අයිතිය, ගඳේ අයිතිය තියෙන්නේ නාසයට නම් ඒකේ අයිතිය මට නැත්තම් ඒක ගැන මට කියන්න අදහසක් නැහැ. ඇයි? ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. රසවල අයිතිය තියෙන්නේ දිවට නම් ඒ කුමන ඕ රස අපට අයිති නැත්නම් දැන් රස ගැන අපට අත්තරින්න කුමක්ද තියෙන්නේ? අපිට අවුවීමක් සිදු වෙන්නේ නැහනේ. අනේ මේ ව්‍යංජනයේ රසයි මේක වැඩිපුර කන්න ඕනේ කියලා ලෝභයක් ඇති වෙන්නේ නැහැ. හේතුව ඒකට අපි හවු වෙලා නැහැ. ඒ රසකින් එකේ අයිති අපි දුන්නා කෙලින්ම ඒ දිවට. මේ දැනෙච්ච ලුණු රසය, හැඹුල් රසය, තිත්ත රසය, කාට රසය මේ කියන සෑම රසයක්ම දිවට අයිතිය දුන්නා ගමම්ම, දිව ඒ අයිතිය ගත්ත ගමම්ම එතන පුද්ගලයා නැති වෙනවා. මොකද්ද මේ අනාගාමී ඒ ශ්‍රාවකයෝ ගිහිල්ලා බ්‍රහ්මතලවල ඉපදෙන්නේ? ඇයි බ්‍රාහ්මෙක් වෙන්න නැතුව නැවත ඉපදීම නවත්තන්න බැරිද මේ ලෝකේ? එහෙනම් තමන් මෙතනදී මේක නවත්තන්න නැතුව මේ ධර්මතාවය තුළ නැවත උත්පත්තියක් නිර්මාණය කරගන්නේ ඇයි කියලා බැලුවාම එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි පේන බව දැනගත්තට, හැයෙන බව දැනගත්තට, හැඟෙන බව සිතන බව දැනගත්තට, ඒ දැනගත්ත දේ මට අයිති කියලා කෙරෝලක තැනක අල්ලාගෙන ඉන්නවා. හැබැයි දැක්ක දේ 100ෙන් දැක්කා. මේක පේන බව දැනගත්තා, හැයෙන බව දැනගත්තා, සිතන බව හැඟෙන බව දැනගත්තා. ඒ හැමදේම දැනගත්තට මේ දැනගත්තේ මමනේ. අන්න එතන මම සියුම් ලෙස ඉන්නවා. ඉස්සර වාගේ නෙමෙයි නිකන් ඔය යන්නම් වාගේ මම යන්නේ නැහැ. හැමදේම දැනගෙන මේ යන්නේ. ඉස්සර හැමදේම පෙනුණා. හැබැයි පේන දේවල් ගොඩක් ඒවා මතක නැහැ. දැන් හැමදේම මතකේ තියෙනවා. දැන් මං 100ෙන් බලන්නේ. 100ෙන් බැලුවාම කර්ම හැදෙන්නේ නැහැ. නමුත් 100ෙන් බලන බව දැනගෙන ඒ බලන බව දැනගත්ත දේ අල්ලගත්තාම දැන් එතන කර්ම හැදෙන්නේ නැද්ද? මේක බොහොම සියුම් තැනක්. අපි කියනවා මේ තුවාලය තිබුණාය, තුවාලෙට බේත් දැම්මාය, දැන් තුවාලේ සනීප වුණාය. ප්‍රශ්නේ විසඳිලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතන අර තුවාල උනාය කියන මතකේ තියෙනවා. මේම දෙයක් උනා, මෙතන වැරදුනා, අසීයේ මෙතන තුවාලයක් වෙලා මැවුම් දෙකක් දැම්මාය, එතන එම කැලලක් තියෙනවාය, එතන විශාල කැලලක් ඇති වෙලා වේදනාවේ මාස ගාණක් හිටියාය, දැන් සනීප වුණාය. සනීප වුණා, දැන් වේදනාව කියන කැලල මොකවත් නැහැ. ඒ වේදනාව පිළිබඳව එක අබමල් රේණුවකවත් එතන කිසිම ස්පර්ශයක් නැහැ. ඇයි? ඒක සම්පූර්ණයෙන්ම සනීප වෙලා. නමුත් එතන වේදනාවක් තිබුණාය කියන මතකයේ තුල වේදනාවක් නැද්ද? දැන් මේ සියුම් දෙට අවුලානේ අපි. දැන් ප්‍රශ්නේ විසඳිලා. නමුත් එහෙම දෙයක් උනාය කියන ඒ කම්පාව අපට නැද්ද? සමහර අය ඉන්නවා අපට සමහර අතුරුකම් කරලා, අපට ද්‍රෝහිකම් කරලා පස්සේ ඇවිල්ලා සමාව අරගෙන බගෑපත් වෙලා තේරුම් ගත්තාම අපිටත් ඉතන අනේ මේ මිනිස්සුя ගුණයාපත් අර වැරද්ද හදාගත්ත දැන් සමාව දෙනවා. දැන් ඒගොල්ලන්ගේ නෑකම් වලට යනවා, ඒගොල්ලෝ අපේ නෑකම් වලට එනවා. දැන් බොහොම හොඳට එකපිඟානේ බත් කන මට්ටමට ආවත් ඒ කාලේ ඒ මගේ මානසිකත්වයේ මේ මිනිස්සුя ඒ දවස්වල මේම දේවල් කළා කියන මතකේ අවදි වෙනකොට අර මිනිස්සුя පිළිබඳ පොඩි කම්පාවක් ඇති වෙන්නේ නැද්ද? සියුම් වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? අද මේ මිනිසයා බඩ කපලා ඒ බොක්කේ තියෙන බත් දෙන්න තරම් මට ආදරේ වුණාට එදා මේ මිනිසයා මගේ බත් වලට වැලි දාපු කාලයකුත් තිබුණා. එදා මට විරුද්ධව කටයුතු කරන කාලයක් තිබුණායි කියලා අර මතකයේ මතක් වෙනකොට පුංචි වේදනාවක් අට ගන්නවා වාගේ. තුවාලේ අද නිට්ටාවටම සනීප වෙලා කිසිම තුවාලයක් නැහැ, කිසිම වේදනාවක් නැහැ. හැබැයි මේම වේදනාවක් තිබුණාය කියන මතකයේ තුල වේදනාවක් තියෙනවා. ඔන්න ඕක අපි අල්ලාගෙන නඩත්තු කරන අවස්ථා තියෙනවා. එහෙනම් අපි සම්පූර්ණ බාහිර ලෝකයේ තියෙන භෞතිකයෙන් නිදහස් වුණාට, ඒ භෞතික ස්පර්ශය නිසා අටගන්න වේදනාවෙන් නිදහස් වුණාට, ඒවා ධර්මානුකූලව දැකලා ඒ සම්බන්ධයෙන් නිදහස් වුණාට, ඒ සම්බන්ධය තුළ පවතින මානසිකත්වයෙන් තාම නිදහස් වෙලා නැත්නම් ඒ කියන්නේ තව එකවතාවක් අපට උත්පත්තියක් තියෙනවා. අනිවාර්යෙන් තව එකවතාවක් අපි ඉපදෙනවා. එහෙනම් චිත්තානුපස්සනාවෙන් අත්තරින්නේ කොහොමද කියන ධර්මතාවය අපි යම්කිසි මොහතක අවබෝධ කරගත්තා නම් එදා තමයි අපේ මේ සංසාරේ අවසාන දවස. හේතුව අපේ වැඩ නිමා වෙනවා. එහෙනම් කොහොමද අපි මේ චිත්තානුපස්සනාවෙන් අත්තරින්නේ? කිසිම දෙයක් අත් නොහැර අත්තරින්නේ. ඇයි අපි අල්ලාගෙන අත්තරිනා ආයි අමුතුවෙන් එකක් වඩන්නේ? අල්ලා ගත්තොත් නේ අපිට අත්තරින්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. අපි අල්ලගන්නේ ඇයි? මේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන කාරණාවල් මගේ කරගත්තාට පස්සේ දැන් මගේ කියන තමකම අත්තරින්න එපාය. අන්න ඒකටයි මේ අත්තරීමේ ඒ ධර්මතාවය අවශ්‍ය වෙන්නේ. එතනයි අපි රෝගියෙක් බවට පත් වෙන්නේ. නිරෝගීකම කියන්නේ මොකද්ද? අර පේන දේ මට අයිති නෑ, ඒක ඇසට අයිති. ඇයින දේ මට අයිති නෑ, කනට අයිති. දැන් කනට අයිතිය තියෙනවා නම් අපට ඇහුණයි කියලා අපි කියනවද? අසවල අපට නිඳා කළා, අපහාස කළා කියලා වෛරයක් ඇති වෙනවද? දුකක් ඇති වෙනවද? විරුද්ධත්වයක් අට ගන්නවද? නෑනේ. ඇයි එහෙම එකක් අපට ඇහිලා නැහනේ? ඇයි ඒක කනට නෑවුනේ? කනට ඇයෙනවා. හැබැයි කනට කතා කරන්න බෑ. ඒ නිසා එහෙම ඇහුණයි කියලා කන කවදාවත් කියන්න යන්නේ. ගොඩාක් දේවල් අපට පේනවා. පේන්නේ ඇසට. ඇසට කටක් නැහනේ කතා කරන්න. ඒ නිසා ඇස ගිහිල්ලා කියන්නේ මම මේම දේවල් දැක්කාය. මට මේම දේවල් පේනවාය. දැන් නාම රූපෝලි මේ වගේ විදියට ප්‍රඥාවෙන් මම දකිනවාය කියලා ඇස කියන්න යන්නේ. ඇයි ඇසට කතා කරන්න බෑ? එහෙනම් කතා කරන්නේ මම නේද? අන්න ඒ මම නිසා තමයි මේ අත්තරීමේ අවශ්‍යතාවය අපට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කමඨාන අපි වඩනවා. එහෙනම් මේ චිත්තානුපස්සනාවෙන් අපි කොහොමද මේ භෞතික මානසික කියන සියලුම දේවල් අත්හැරලා නිදාසෙන්නේ? චිත්තානුපස්සනාවෙන් අත්හරින්නේ කොහොමද කියන කාරණාව තමයි මේ ඇසට පේන සියල්ලම ඇසේ සීමාවෙන් නවත්තනවා. ඇසටම ඒ අයිතිය දීලා අපි නිදාස් වෙනවා. ඇයෙන හැම දෙයක්ම කනේ සීමාවෙන් නවත්තනවා. ඒ අයිතිය කනට දීලා අපි නිදාස් වෙනවා. දැනෙන සෑම ගන්ධයක්ම නාසයට සීමා කරලා අපි නිදාස් වෙනවා. ඒ අයිතිය උරුමේ අපි ගන්න යන්නේ. දැනෙන සෑම රසයක්ම දිවට සීමා කරලා අපි නිදාස් වෙනවා. ඒකේ ගනුදෙනුම අයිතිකාරය අපි වෙන්න යන්නේ. සෑම ස්පර්ශයක් තුලින්ම ඇතිවන සියලුම ගනුදෙනුවකම අයිතිකාරයා ඒ පොට්ටබේම නැත්තම් සමට දීලා අපි නිදාස් වෙනවා. ඒ කිසිම දෙයක් අපි විඳින්න යන්නේ. සෑම චෛතසිකවලම අයිතිකාරයා සිත කළාම දැන් අපි ඒ චේතනාවලට කර්මයක් නිර්මාණය වෙන්නේ නැහැ නේද? උනත් දැන් ඒක කාටද දෙන්නේ? ඇයි ඒ සිතේ අයිතිකාරයා සිත නම් මම නෙමෙයි නම් පුද්ගලයෙක් නැත්තම් දැන් කාටද කර්ම ඇදෙන්නේ? ඒ ඇදෙන කර්මය අවෝසි කර්ම දැන් එයාගේ භවයේ නැවතුණා. එදා අඟුලිමාලට වෙච්ච දේ, දාරුකිරියට වෙච්ච දේ දැන් අපටත් වෙනව නේද? එහෙනම් චිත්තානුපස්සනාවෙන් කොහොමද මේ ලෝකයේ දේවල් අත්හරින්නේ? චිත්තානුපස්සනාවෙන් අත්හරින ධර්මතාවය කුමක්ද කියලා දැන් අපි දන්නවා. දැන් අපි චිත්තානුපස්සනාවෙන් අත්හරින්නට ඕනේ. ඇයෙන දේවල් මගේ කරගත්තා, මේ කරගත්ත දේවල් අත්හරින්න අත්හැරීමේ කමඨාන වඩන්න වෙනවා. ඇයෙන දේවල් අසුවලා මට නිඳා කළා, වීලු කළා, මාදියා බලලා ඉනා වුණා, මට ඉඟිපැන්නුවා, ඒ නිසා මට කම්පා වෙන. ඇයි ඒක මට කළේ? මගේ ඒක මට හාපු අගෞරවයක්, නිඳාවක්. අන්න එතනයි අත්හැරීම අවශ්‍ය වෙන්නේ. මේම දේවල් මට හිතෙනවා, මේම දේවල් දැනෙනවා, මේ දැනෙන දේවල් සිතන දේවල් මගේ කරගත්ත නිසා නේද දැන් මානසිකව විඳවන්නේ? අපි ඒ විඩාවෙන් නිදහස් වෙන්න විවිධාකාර කමඨාන් පුරුදු පුහුණු කරන්නේ, භාවනා කරන්නේ, සිත සංසුන් කරන්න ක්‍රම හොයන්නේ. ඇයි මේවා මගේ කරගත්ත නිසා මේ ඇවිලෙන්නේ? සිතේ ප්‍රශ්නේ සිතට දෙන්න, කනේ ප්‍රශ්නේ කනට දෙන්න, දිවේ ප්‍රශ්නේ දිවට දෙන්න, නායේ ප්‍රශ්නේ නායට දෙන්න, ඇසේ ප්‍රශ්නේ ඇසට දෙන්න. දැන් කාගේද ප්‍රශ්නේ? ඒ ආයතනවලට නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ආයතනවලින් ඒක සීමා වෙනවා. ඒ පුද්ගල ස්වභාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. අල්ලා ගන්නවායි කියන තැනට මේකපත් වෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි ඒ සීමාවෙන් මෙහාට ආවා. එදා දාරුකිරියට මේ කමඨාන තේරුණා. දාරුකිරිය ඒ වැඩ නිමා කරලා පිරිනිවන් පාවා. ඇත්තටම දාරුකිරිය වැඩ නිමා කළේ නැහැ. දාරුකීරියට තේරුණා මෙතන අත්තරින්න දෙයක් නෑ. මෙතන මිනිසුන් ගේ උම්මත්තක ස්වභාවය. මිනිස්සු මේක බොරුවට පටලාගෙන ඉන්නේ. ඇයි හැට පේන දේ මගේ වෙන්නේ කොහමද? තව මිනිස්සේ බාගට නැගෙන විලි අරගෙන යනවා නම් ඒක මගේ ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? ඇයි මේ මිනිසුන්ගේ ඒ අශෝභන ඇසිරීමට මම බනින්න යන්නේ? ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. පේන්නේ මගේ විලි නෙමෙයි. අසෝබන ලෙස ඇසරෙන්නේ මම නෙමෙයි. එහෙනම් ඒක මගේ ප්‍රශ්නයක් උනේ කොහමද? එහෙනම් මේ ලෝකේ තියෙන ඔක්කොම බාහිර ප්‍රශ්න, බාහිර ප්‍රශ්න ටික බාහිර ප්‍රශ්න වලටම අයිතිකාරය අවශ්‍යෙන් බාර දුන්නාම දැන් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පිරිනිවන් පාන තව පැය කීයක් තියෙනවද? ඔච්චරයි මට තියෙන ප්‍රශ්නය. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ අල්ලාගෙන දඟලන්නේ, අත්තරීමේ කමටාන් වඩන්නේ, අත්තරීමේ ධර්මතාවය හොයන්නේ මේ අනුන්ගේ දේවල් අල්ලාගෙන නෙමෙයිද? දැන් පේන දේවල් මගේ උනේ කොහමද? ඇයින දේවල් මගේ උනේ කොහමද? දැනෙන දේවල්, සිතෙන දේවල් මගේ උනේ කොහමද? එහෙනම් මම නැති එක මගේ කරගත්ත නිසා තමයි අද මේ අත්තරින්න බැරුව මෙච්චර දුක් විඳින්නේ. එහෙනම් චිත්තානුපස්සනාවෙන් අත්තරින්නේ කොහමද කියන එක අපි හැමෝම දැනගන්නට අවශ්‍යයි. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අපට පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා. හැබැයි ඒ එකක් තුලවත් මම කියලා කෙනෙක් නැහැ. මම හදා ගන්නවා. ඇයි? මම දැක්කා, මට හැවුණා, අසවලා මට මේ මේකක් කිව්වා. මගේ බඩුමුට්ටු, මගේ දේපල, මගේ දේවල් මටයි අයිති. මටයි සිතුනේ, මටයි මේක දැනුනේ, මටයි තේරුනේ. මේ හැමතැනම දැන් මම නැද්ද? ඒ ඉන්න හැම තැනම අත්තරින්න යමක් පුරුදු කරන්නට ඕනේ, වඩන්නට ඕනේ. එයා අනිවාර්යයෙන්ම අත්තරීමේ ධර්මතාවය වඩන්න ඕන භාවනා යෝගියෙන්. අද ගොඩාක් කට්ටිය දවස ගන්න ගිහිල්ලා ඒ බ්‍රහ්මතලවල ඉපදෙනවා. ඇයි නවසඤ්ඤා නාසඤ්ඤා යන්නේ? ඒ උමනාව ඇති උනේ ඇයි? මේ මනුස්ස ලෝකයේ තුල පිරිණිවන් පාන්න බැරිද? තමන්ගේ ඉතුරු වැඩ ටික මෙච්චර වැඩ ඉවර කරන්න පුළුවන් නම් මේ අන්තිම දූවිලි ටික විතර ගසලා දාන්න ඇයි මෙයාට අපෝසත් උනේ? ඇයි ඒ දුර්වලකම පවතින්නේ කියලා කිව්වාම එයා අල්ලාගෙන ඉන්න බව එයා දන්නේ නැහැ. එයාගේ මානසිකත්වය බොහොම සියුම් ලෙස මේවා අල්ලාගෙන ඉන්නේ. ඒ අවබෝධය නැති නිසා එයා නැවත ඉපදෙනවා. හැම දෙයක්ම ධර්මානුකූලව දැක්ක, හැම දෙයක්ම 100ෙන් දැක්කා. 100ෙන් දැකපු නිසා එයා මේ හැම දෙයක් තුළින්ම කර්මය නිරෝධ කළා. හැබැයි 100ෙන් මන් දකින්වයි කියන එක තුල දෝෂයක් තියෙනව නේද? හැම දෙයක්ම මම 100ෙන් බලනවා, හැම දෙයක්ම 100ෙන් පේනවා. කර්ම මට ඇදෙන්නේ නැහැ කියන මානසිකත්වයේ තුල පැවත්මක් තියෙනව නේද? සියුම් කර්මයක් තියෙනවා. කර්ම ඇදෙන්නේ නැති මානසිකත්වයේ තුල ඇදෙන්නේ මොනවද? නාසඤ්ඤා, නවසඤ්ඤා කර්ම. ඇත්තෙත් නැති නැත්තෙත් නැති කර්මයක් ඇදෙනවා. ඇයි? මේ හැම දෙයක්ම 100ෙන් දකින නිසා කිසිම කර්මයක් ඇදෙන්නේ නැහැ. දැන් හැම දෙයක්ම 100ෙන් දකිනවා. ඒ නිසා කර්මයක් ඇදෙන්නේ නැහැ කියනකොට අන්න ඒක දකින්න කෙනෙක් හිටියා. ඒ නිසා යාට නැත්තෙත් නැති ඇත්තෙත් නැති කර්මයක් ඇදෙනවා. ඒ නිසා ඒ කියන බ්‍රහ්මලෝක තලවලකින් ඉපදෙනවා. එහෙනම් චිත්තානුපස්සනාවෙන් අපි අත්තරින ඒ ධර්මතාවය අවබෝධ කරගන්නට ඕනේ. මෙන්න මේ ධර්මතාවය අපි වඩන්නට ඕනේ. ඇසට පේන දේවල් වල අයිතිය මගේ නෙමෙයි. ඒක ඇසට. එහෙනම් ඇසෙන් මම මොකවත් අල්ලා ගන්න නැත්නම් මොකටද මම අත්තරින්නේ? දිට්ඨිය පිළිබඳව මට මොකටද අත්තරීමේ ධර්මතාවයක්? ඇයි පේන දේවල් වලින් අල්ලාගත් එකක් නැත්නම් මොකටද මම අත්තරින්නේ? මොනවා අත්තරින්නද? අත්තරින්න එහෙම දෙයක් අල්ලාගෙන නැහනේ, අවුලත් නැහනේ. ඇයි පේන දේවල් ඔක්කොම ඇසට සීමා වුණා නම් ඇසෙන් අල්ලා ගැනීමක් අසුවීමක් සිද්ධ වෙලා නැත්නම් අත්තරින්නත් මොකවත් ඉතුරු වෙලා නැහැ. ඇසෙන හැම දෙයක්ම කනටම සීමා වෙනවනම් ඒ අයිතිය කනටම ඒක අයිති වෙනවනම් ඇසෙන් අල්ලාගත්ත කනෙන් අල්ලාගත්ත දෙයක් ඉතුරු වෙලා නැත්නම් දැන් කනෙන් අල්ලාගත්ත ශබ්දයක් අල්ලාගෙන නැත්නම් දැන් මම අත්තරින්නේ මොකද්ද? මට බැනුනම් බැනුන් ආලත් නැහැ. මම ප්‍රශංසා ගෞරව ආලත් නැහැ. ඇයි? මට එහෙම එකක් ඇහිලා නැහැ. ඒක ඇහිලා තින්නේ කනට. එහෙනම් කනට හැයෙන හැම දෙයක්ම කනේ අයිතිය නම් ඒ ඇසෙන හැම ශබ්දයකම අයිතිය කන සතුණාන්. ඒ අයිතිය මට නැත්නම් එහෙනම් කන නිසා අත්තරින්න මොකවත් මට ඉතුරු වෙලා නැහැ නේද? මම කනෙන් අත්තරින්නේ නැහැ. හේතුව එහෙම එකක් නැහැ කන නිසා. එහෙනම් රසෙන් මම අල්ලා ගන්නවා මේ ව්‍යංජන රසයි, මේ ධර්මතාවයන් හරි ස්පර්ශනීයයි. මෙන්න මේ අල්ලාගත්ත නිසා නේද ඒ රසවලින් නිදාසෙන්න කෑදරකමෙන් ලොල්කමෙන් කෑම රුචියෙන් නිදාසෙන්න මම මෙච්චර දුක් විඳින්නේ. සෑම රසයකම අයිතිය දිවනම් ඒ දිවට නම් ඒ අයිතිය තියෙන්නේ මට කිසිම අයිතියක් නැත්නම් කිසිම රසයක් පිළිබඳව. එහෙනම් රස පිළිබඳව මට අත්තරින්න මොකවත් ඉතුරු වෙලා නැහැ නේද? එහෙනම් ගන්ධය නිසා මේක ගඳයි මේක සුවඳයි කියලා මම ඇලෙනවා ගැටෙනවා, නාසයෙන් මම අල්ලා ගන්නවා ගනුදෙනු කරනවා. ඒ නිසා නාසයේ ගන්ධයෙන් මට අත්තරින්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා අත්තරීමේ ධර්මතාවය ඉගෙන ගන්න සිද්ධ වෙලා පුරුදු පුහුණු කරන්න සිද්ධ වෙලා නාසයට දැනෙන සෑම සුවඳක්ම ගඳක්ම ඒකේ අයිතිය නාසයේ සතුණන්. මට අයිති නැත්නම් දැන් ගඳෙන් මට අල්ලා ගන්න කිසිම දෙයක් නැත්නම් අල්ලගෙනත් නැත්නම් මම මොනවා අත්තරින්නද? අත්තරීමේ ධර්මතාවයේ අවශ්‍යතාවය මට කුමටද? ඇයි එහෙම අල්ලාගත්ත දෙයක් නැති නිසා අත්තරින්න දෙයක් උත්තර වෙලා නැහැ. එහෙනම් ස්පර්ශය තුළින් අපි මෛත්‍රියෙන් අල්ලගන්නවා, දයාවෙන් අල්ලගන්නවා, සෙනවසෙන් ආදරයෙන් කරුණාවෙන් අල්ලගන්නවා, ලෙංගතුකමෙන් අල්ලගන්නවා, හිතවත්කමෙන් අල්ලගන්නවා, මිතුරුකමෙන් අල්ලගන්නවා. මේ හැම ස්පර්ශයකින්ම අල්ලගන්න නිසා නේද අත්තරීමේ ධර්මතාවය අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් පොට්ටබ්බේ කර්මය පොට්ටබ්බයට අයිති, ස්පර්ශය අයිති ස්පර්ශයටම දෙනවා. ඒකේ අයිති අපි ගන්නෙ නෑ. දැන් ඇඟෙන දේවල් හැම එකක්ම අපේ ස්පර්ශයට නම් අයිති. ඒකේ අයිතිය මට නෙමෙයි නම්, එහෙනම් කිසිම දෙයක් මම අල්ලාගෙන නෑනේ. ඇයි ඒකේ අයිතිකාරය මම නෙමෙයි නම් මං කොහොමද අල්ලාගන්නේ? දැන් ස්පර්ශය නිසා අත්තරීමේ ධර්මතාවය මට අවශ්‍ය නෑ නේද? එහෙනම් අපි භෞතිකව අල්ලගන්නේ මේ ස්පර්ශය නිසා, වටිනාකම නිසා. ඒ හැම දෙයක්ම තේරුම් ගත්ත ගමන් ඒ හැමදේම අයිතිය ඒ ස්පර්ශයටම බාර දුන්නාම අල්ලගත්ත දෙයක් නැහැ. ඒ නිසා අත්තරින්න දෙයක්වත් ඉතුරු වෙලා නැහැ. සිතුවිලි වල ලෝභය එනවා. ලෝභය සිහියෙන් දැකලා නිරෝධ කරනවා. නිරෝධ කරයි කියලා කර්මයක් ඇදෙන්නේ නැද්ද? දේශේ අට ගන්නවා. දේශේ අටගත් බව දැනගත්තා. ඒ දැනගෙන 100න් හිටියා. ඒ 100න් හිටියයි කියන සන්තෝෂය තුළ දැන් කර්මයක් ඇදෙන්නේ නැද්ද? කෙලෙස් ඇදෙනවා. හැම දෙයක්ම මම දැනගෙන නිරෝධ කරනවායි කියලා මේ ක්‍රියාවලිය දැන් අවුරුදු කීයක් කරන්නද? සාර අසංකේ දක්වා මේක 100න් බලාගෙන ඉන්නද අපේ අදහස? මේකට මේක විසඳීමට ක්‍රමයක් නැද්ද? අපට වෙන වැඩ නැද්ද? හැම සිටවිල්ලද්දී අවම බලාගෙන හිටියාම දැන් මේක වෙනම අමුතුම රාජකාරියක් වෙලානේ. සතර ඉරියාවෙන් ඉඳගෙන ඕක දිහා 100න් බලාගෙන ඉන්නවා. එහෙනම් දැන් මේක තුලත් විඩාවක් නැද්ද? පැවැත්මක් නැද්ද? මාංශයක් නැද්ද? සිතේ ඇතිවන සෑම චෛතසිකයක් කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. මගේ කරගත්තොත් නේද කුසල් අකුසල් කියන කර්මය දැන් මං සතු වෙන්නේ, මට අයිති වෙන්නේ. අනේ රාගසිතවිල්ලක් මට ඇති වුණා, අන්නම් මට ඇති වුණා කියනකොට දැන් ඒ කර්මය මට ගෙවන්න සිද්ධ වෙනවා. අනේ අසෝලා නිසා මට දේශසිතවිල්ලක් ඇති වුණා, මටනේ ඇති වුණේ, එහෙනම් ගෙවන්න ඕනේ. අනේ මේක ලස්සනයි, මේක වටිනවා. අනේ මට ලෝභසිතවිල්ලක් ඇති වුණා, මටනේ ඇති වුණේ, එහෙනම් ඒක ගෙවන්න ඕනේ. සෑම චෛතසිකයකම අයිතිය සිත සතුයි. සිත මේ පෘථුවිය භ්‍රමණය වෙන නිසා ස්වයංක්‍රීයව භ්‍රමණය වෙනවා. ඒ නිසා යාට සිතවිලි එක ශණයකට 1000 ගණන් ඇති වෙනවා. ඒක තමයි අභිධර්මය. එහෙනම් ඒ 1000කම අයිතිකාරයා මම වුණාම දැන් ඒක දහම ගෙවන්න මම අසංකේය කෝටියක් ඉපදෙන්න එපාය. ඇයි මම මේ වගේ බොළඳ විදියට මේ ලෝකේ ජීවත් වෙලා නවසඤ්ඤාන අසඤ්ඤාවලට යන්නේ? ඇයි මම බ්‍රහ්මලෝක තලවලට යන්න තරම් දුර්වල වෙන්නේ? මගේ අඩුව මං අදා ගන්න එපාය. එහෙනම් චෛතසිකයෙන් ඇදිවෙන සෑම සිතුවිල්ලක්ම අයිතිය එයාට නම් මගේ නෙමෙයි නම්, දැන් සිතුවිල්ලල අයිතිය මට නැත්නම් කවුද මේ සිතුවිල්ල අයිතිකාරයා? මම නෙමෙයි. එහෙනම් මොකටද අත්තරින් අත්තරින් අල්ලාගෙන මොකවත් නැහනේ? ඇති වුණා ලෝභය, ඒක මගේ නෙමෙයි. ද්වේෂයක් අටගත්ත, ඒක මගේ නෙමෙයි. රාගයක් ඇති වුණා, ඒක මගේ නෙමෙයි. සිතෙන් ඇතිවෙච්ච දේ, තැම්පතුවෙන් අවදි වෙච්ච දේ, ඒ සිතටම අයිති. ඒකේ අයිතිකාරයා මම නෙමෙයි. සිත මගේ නෙමෙයි කියන මානසිකත්වයට පත් වුණාම තමයි එයා මේ ලබාවු මිනිසත් භවයේ පිරිණිවන් පාණ්ඩ සුදුසුකම් ලබන්නේ. එහෙනම් අපි මේ ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා දැනගත්තට අපි මේ චේතනාව අනිත්‍යයි කියලා අපි දන්නේ නැද්ද? චිත්තෝ අනිත්‍ය අනිච්චා කියලා අපි අහලා නැද්ද? එහෙනම් චිත්තං අනිත්‍ය අනිච්චා කියන ධර්මතාවය භාග්‍යවතුන් අපිට සූත්‍රවල දේශනා කරපුව අපිට මතක් වෙන්නේ නැද්ද? එහෙනම් මේකේන සිතත් අනිත්‍ය නම් ඒ අනිත්‍ය සිතට අපි අයිතිය කියන්නේ ඇයි? මට මේම ඇති වුණා, මට මේම හිතෙනවා, මන් තුල මේ කෙලෙස් තියෙනවා. ඔව්, සංසාරේ මෙච්චර කාලයක් පිරිණුවම් පෑවේ නැත්නම් කෙලෙස් සැරෙන්න වෙන මොනවද තිබිලා තියෙන්නේ? එහෙනම් තියෙන දේ තමයි මතුවෙන්නේ. ඉතින් ඒකේ අයිතිවාසිකම් කියන්නේ යන්නේ ඇයි? ඉපදුනාම ඉන්නකන කම්බෙනවා, ඒකට ඔප්පු ලියන්නේ ඇයි? බඩගිනි නම් කන්න දෙයක් හම්බෙනවා මගේ කැම කියලා ඒකට ඉමිකම් කියන්නේ, නඩු කියන්නේ ඇයි? එහෙනම් දැන් උස්ම ගන්නවා, උස්මට අපි ඉමිකම් කියනවද? ආස්වාස ප්‍රාස්වාස කරනවා, මේ ප්‍රදේශයේ තියෙන වාතය මගේ කියලා වැටබැඳලා ලණුවකින් ඒක සීමා කළා අපි ඔප්පු ලියනවද ඒවට? එහෙනම් උලන් වලට අපි උස්ම වලට අපි කවදාවත් අයිතිවාසිකම් කියන්නේ නැත්නම්, සූර්යාගේ ආලෝකයට අපි අයිතිවාසිකම් කියන්නේ නැත්නම්, ඇයි මේ පොඩි පොඩි බඩමුට්ටු වලට අයිතිවාසිකම් කියන්නේ? මෙතන තියෙන මෝහය නෙමෙයිද, මුලාව නෙමෙයිද? අපේ ජීවිතය අනන්ත අප්‍රමාණ අපට වැරදිලා අපි මේ හැම දෙයක්ම අල්ලාගෙන ඉන්නවා. සිතේ අයිතිය, සිතවිලි වල අයිතිය සිතට දෙන්නේ නැහැ. ඒක අපේ කරගත්ත නිසා ඒ සෑම චේතනා බික්කවේ කම්මං වදාමි. හැම කර්මයක්ම ගෙවන්න අපි මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ ඉපදුනා. මේ වෙනකොටත් ඒ ඉපදීම හදමින් සිටිනවා. දැන් අපට තේරුණා චිත්තානුපස්සනාවෙන් අත්තරින්නේ කොහමද? ඈත පේන දේවල් ඈත අයිතිය දුන්නා. ඒක නිදාස් වුණා. එහෙනම් අපි ඇයෙන් අල්ලගන්නේ? ඒ නිසා ඇයෙන් මොකවත් අත්තරින්නෙත් නැහැ. කනට ඇසෙන දේවල් වල අයිතිය කනට දුන්නා. ඒක නිදාස් වුණා. කිසිම දෙයක් කනෙන් අල්ලගන්නේ නැහැ. ඒ නිසා ඇසෙන දේවල් වලින් කිසිම දෙයක් අත්තරින්නේ නැහැ. ඇයි අපට බැන්න මිනිසෙකුත් නැහැ. ප්‍රශංසා කරපු මිනිසෙකුත් නැහැ. ඇයි ඒ දෙකම අයිතිය තියන්නේ කනට? කනට කතා කරන්න බෑ. ඒ නිසා කන මොකවත් කියන්නේ නැහැ. පාඩු වෙන්නවා. ඈත පේනවා. ඈත කතා කරන්න පුළුවන්ද? එහෙනම් ඇයි මම කතා කරලා මේම දැක්කයි කියලා කියන්නේ? දැන් ඒක මගේ ප්‍රශ්නයක් වෙලා. කනට හේනවා අසුවලාමට ඇවුනනම් අසුවලා කියන දේ මට ඇවුනනම් ඒක කනෙන් කියන්නේ පයයි කටෙන් කියන්නේ. එහෙනම් ඇයිලා තින්නේ කනට නෙමෙයි මට. එහෙනම් ඒ කර්මය ගෙවන්න ඕනේ. දිවට දැනුනන රස ඒ දැනිච්ච රස දිව කියන්න ඕනේ. ඇයි මම කියන්නේ? එහෙනම් ඒක දැනිලා තින්නේ දිවට නෙමෙයි මට. එහෙනම් ඒ රස වෙනින් ඇතිවෙච්ච තෘෂ්ණාවට වන්දිය මම ගෙවන්න ඕනේ. සමට දැනුනනම් ඒක කියන්න ඕනේ සම. මම මොකටද කියන්න යන්නේ? මේම ආදරයක් ඇති වුණා, මේම ස්පර්ශයක් ඇති වුණා, මේම ලැංගතුකමක් ඇති වුණා, හිතවත්කමක් ඇති වුණා. ඇයි මේ ඇඟින් මම කියන්න යන්නේ? එහෙනම් ඒක දැනිලා තින්නේ කයට නෙමෙයි මට. එහෙනම් ඒක ගෙවන්න ඕනේ. දැන් අපට තේරෙන්නේ නැද්ද මේ වැරදිච්ච තැන් අපට අනන්ත අප්‍රමාණ තිබිලා අපි මොනවද අත්හැරලා තින්නේ? මොකවත් අත්හැරලා නැහැ. එහෙනම් චිත්තානුපස්සනාවෙන් අත්හරිමු. සතර සතිපට්ඨානේ අවසාන පියවරෙන් අත්තරින ක්‍රමවේදය අපි තේරුම් ගනිමු. අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ තිබුණා. මේ වෙනකොටත් පවතිනවා නෑ කියන්න බෑ. හේතුව තාම rahat වෙලා නෑ. එහෙනම් සිතට දැනෙන සෑම දැනීමක්ම ඒ අයිතිය සිතට දෙන්න. සෑම සිතුවිල්ලකම අයිතිය සිතට දුන්නාම සිතනේ ඒකේ වන්දිය ගෙවන්නේ. අපි මොකටද ඒකේ අයිතිකාරය වෙලා කමටන් වඩාගෙන නිකන් දුක් විඳින්නේ? අපිට තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්න. එහෙනම් එදා දාරුකිරියට මේක තේරුණා. දාරුකිරිය මේක තමයි වැඩුවේ. එහෙනම් දැක්කා, දැක්ක දේ අයිතිය ඇසට දුන්නා, මම නෑ එතන. ඇහුණා, ඇහිච්ච දේ අයිතිය කනට දුන්නා, මම නෑ එතන. දැනුණා, දැනෙච්ච දේ අයිතිය දැනීමට දුන්නා, එතන මම නැහැ. සිතනවා, සිතන දේ අයිතිය සිතට දුන්නා, මම නැහැ. දැන් කොතනද ඉන්නේ? මම පිරිනිවන් පාන තැන ඉන්නේ. දැන් මගේ වැඩ ඉවරයි. මට මේම දෙයක් හිතුණා. දැන් මම ඒක ප්‍රකාශ කරනවානේ. එහෙනම් ගෙවන්න ඕනේ. මම එනකොට මේම දෙයක් දැක්කා. දැක්කද? එහෙනම් ගෙවන්න ඕනේ. අසවලා මට ඉංගියක් කළා, වීලුවක් කළා, මට අපහාස කළා. මාව දැකලා මේ විරික්තනවා, කොළප්පම් කරනවා. මාව වීලුවට අරගෙන මිනිස්සු නිඳාවට අපහාස කරලා ඒකෙන් සතුටක් ලැබෙන මටනේ කළේ. එහෙනම් ගෙවන්න ඕනේ. ඒගොල්ලන්ගේ සෑම දෙයක්ම ඇයෙන්නේ මගේ කනට. කනට කතා කරන්න පුළුවන් නම් එයා ඒක චෝදනා කරයි. කතා කරන්න බැරි නම් එයා කටපියාණින්දි. එහෙනම් ඒකේ අයිතිය මට නෑ. ඒකේ අයිතිය තියන්නේ කනට. පේන දේවල් වල අයිතිය ඇසට, ඇයෙන දේවල් වල අයිතිය කනට, දැනෙන දේවල් වල අයිතිය දිවට, එහෙම නැත්නම් නාසයට, එහෙම නැත්නම් අපේ සමට. සිතන සෑම දෙයක්ම අයිතිය අපේ සිතට. දැන් කො මම ඉන්නවද? දැන් මාන්නේ නැති වෙලා, පුද්ගලයා නැති වෙලා, පුද්ගලයේ සත්වයක් නැත්නම් එයා කවුද? එයා වැඩ ඉවර කරගත්ත සම්මා දිට්ඨියෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච හරියත් උත්තමයන්. එන නිරෝධ සමාපත්තියට පත් වෙනවායි කියලා කියන්නේ රාසින්වත් කෙලෙස් ඇති වෙන්නේ නැති විදියට අපේගේ සිත කය වචනය හැදෙනවා කියන එක නේද? රාසින්වත් පව් ඇති වෙන්නේ නැහැ කියන එක, කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියන එක නේද? එහෙනම් මේ ධර්මතාවය අටගත්තේ කොහමද? එහෙනම් ඇස කන දිව නාසය සම උගුරනලා දැම්මද? නැහැ. හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඒ කර්මයට අයිතිකාරයෙක් නැහැ. බඩගිනි ඇදෙනවා රාතන් වහන්සේට. දැන් ලෝභ සිතිවිල්ලක් ඇවිල්ලා පිණ්ඩපාත යන්න. වළඳනකොට ලුණු ඇඹුල් දැනෙන්නේ නැද්ද? තාම පිරිනිවන් පාලා නැහැ, අපවත් වෙලා නැහැ. නේද ලුණු ඇඹුල් දැනෙනවා. හැබැයි දැනෙන දෙයට අයිතිකාරයෙක් නැහැ. මෙන්න මේ පුංචි ධර්මතාවය අපට තේරුන්නේ මේ රස දැනෙන අයිතිකාරයෙක් ඉන්නවා අනේ මේක මිරිස්තර වැඩි අන්න අයිතිකාරයෙක් ඉන්නවා මේක පිළිනු වෙලා අයිතිකාරයෙක් ඉන්නවා ඒ නිසා තමයි රාතන් වහන්සේට පිළිනු වෙච්ච දේ දුන්නාම උන්වහන්සේ වළඳනවා ඇයි පිළිනු වෙච්ච දේ දැනෙන්න අයිතිකාරයෙක් නැ දැනෙන්නේ දිවට හැබැයි දිවට කතා කරන්න බෑ ඒ නිසා උන්වහන්සේට කතා කරන්න පුළුවන් ඒක දැනෙන්නේ උන්වහන්සේට නෙමෙයි ඒක දිවට ඒ නිසා උන්වහන්සේ මොකවත් ඒ ගැන කියන්න යන්නේ ඒත් ඒක මට දැනෙන්නේ නැ ඒක දැනෙන්නේ දිවට අදයි පිළිනු වෙච්ච දෙයක් දුන්නාම ඒක දිවට කලින් මටනේ දැනෙන්නේ ඒ නිසා මම කෑ ගන්නවා අනේ උපාසකෙන් මේ පරිප්පු පිළිනු වෙලා මේක කන්න බෑ කියලා පොළොව පුපුරන්න කෑ ගන්නවා යටි උගුරේ බෙරියන් දෙනවා මේවා පිළිනු වෙලා කෙසෙල් තැලිලා මේවා කන්න බෑ ඇයි ඒවා දැනෙන්නේ මට එහෙනම් මම මේක ගෙවන්න ඕනේ එහෙනම් දාරුකීරිය මහරහතන් වහන්සේට එදා තේරිච්ච දේ අපට තේරිලා නැහැ එදා ගොඩාක් උත්තමයන් වහන්සේලා පිරිණිවන් පාපෝ ඒ සමීකරණය නිරෝධ සමාපත්තියේ මූල ධර්ම අපට තේරිලා නැහැ අපේ දුර්වලකම් නිසා අපි තවම ඉපදිලා මේ ලෝකේ චිත්තානුපස්සනාවෙන් අතරිමු කියන ධර්මතාවය දැන් ඉඳලා අපි වඩමු චිත්තානුපස්සනාවෙන් අත්තරින කමඨාන දැන් ඉඳලා අපි පුරුදු පුහුණු කරමු අසකන දිව නාසය සමසිත ගනුදෙනු කරනවා නම් මේ නාම රූප සංඥා සංස්කාරයන් එක ඒ සෑම දෙයක්ම අයිතිය ඒ ආයතන වලට දුන්නාම දැන් මම කොයි දෙන්නේ මම කොතනවත් නැහැ එහෙනම් කොතනවත් නැති කෙනෙකුට ඉපදෙන්නත් බෑ එයා පිරිණිවන් පානවා එහෙනම් මේ කමඨාන අපි අමෝම වඩමු පුරුදු පුහුණු කරමු මේ මොහොතේ ඉඳලා අපි සියලු දේම අත්තරිමු අපි චිත්තානුපස්සනාවෙන් එහෙනම් චිත්තානුපස්සනාවෙන් සියල්ල අත්හැරිලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිණිවන් පානට මේ කමඨාන දේශනාව තුළ ලබාගත් අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ මේ මිනිසත් භවයේ තුළම අපි හැමෝගෙම පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.